කියන ආනන්ද ඒ නිසා මා ඔබට දේශනා කරන්න දහම් කැඩපත ගැන. කුමක් ගැනද? දහම් කැඩපත ගැන දේශනා කරන්නම්. ඒ දහම් කැඩපතින් බලා ගන්න පුළුවන් එක්කිනා තමන් තමන්ව හඳුනා ගන්න කීන නිරයෝමි මම නිරෙන් නිදහස් වෙච්ච කෙනෙක්. කීන තිරච්ඡාන යෝනි මම තිරිසන් යෝනියෙන් නිදහස් වෙච්ච කෙනෙක්. කීන පෙත්ති විසයෝ මම പ്രേත විශේෂයෙන් නිදහස් වෙච්ච කෙනෙක්. කීන අපාය දුර්ගති විනිපාතු මං අපාය දුර්ගති විනිපාතේ නිදහස් වෙච්ච සෝතාපන්නෝ හමස්මි මම සෝතාපන්න කෙනෙක්. නියතෝ සම්බෝධි පරායනෝ මම නියත වශයෙන්ම නිවන අවබෝධ කරනවාමයි කියලා තමන් තමන්ව හඳුනා ගන්න කියලා මේ දහම් කැඩපතින් බලලා. මෙන්න මේ දහම් කැඩපත නම් මෙයයි. ඉදානන්ද ආරිය ශ්‍රාවකෝ බුද්ධේ අවිච්ඡ පසාදේන සමන්නාගතෝ බුදුරජාණන් වහන්සේ ගැන ඔව් මේ දෙවියන් බබුන් මරුන් සහිත ලෝකෙ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකෙ කිසිවෙකුට නොවෙනස් කළ හැකි ශ්‍රද්ධාවක පිහිටලා ඉන්නවා ඒ භාග්‍යතුන් වහන්සේ අරහන් වනසේක සම්මා සම්බුද්ධ වෙනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තර පුරිස ධම්ම සාරතී වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක කියලා කිසි කෙනෙකුට වෙනස් කර නොහැකි ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ වගේම ධර්මයේ ගැනත් ඒ වගේම කිසි කෙනෙකුට වෙනස් කර නොහැකි ශ්‍රද්ධාවක් ඉන්න කොහොමද? භාග්‍යවතුන් වහන්සේ විසින්ගේ ධර්මයේ මනාකොට දේශන ලද්දේය. ඒ ධර්මයේ මෙලෝදීම දැක්ක හැකි එකක්ය. කල් නොයවා ඕනෑම කාලයක විපාක දෙන්නේ ඕනෑම කාලයක අවබෝධ කරගත හැකිය. ඇවිත් බලන්නේයි කිය හැකි වන්නේය. තමා තුළට පමුණුවා ගත හැකි වන්නේය. ඕනෑම බුද්ධිමත් කෙනෙකුට තම තමන්ට ඔව් අවබෝධ කරගත හැකි වන්නේය කියලා ඒ ධර්මයේ කෙරෙහිත් අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්ත වෙන්නවා. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වනාහි සුපටිපන්නයි. රාගදේශමෝ නැති කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. උජිපටිපන්නයි. ආර්යශ්‍රාංගික මාර්ගයේ ගමන් කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. ඥායපටිපන්නයි. ආර්ය සත්‍ය අවබෝධය ඇති කරන්නා වූ ප්‍රතිපදාවෙන් යුක්තයි. සාමිචිපටිපන්නයි. ඒ ආර්ය මාර්ගයේම ඔව් කියා දෙන ප්‍රතිපදාවෙන් යුක්තයි. ඒ තමයි සෝවාන් මාර්ගස්ත පලස්ත, සකදාගාමි මාර්ගස්ත පලස්ත, අනාගාමි මාර්ගස්ත පලස්ත, අරහත් මාර්ගස්ත පලස්ත, අෂ්ටපුරිස පුද්ගල ශ්‍රාවකයන් වහන්සේලා කියලා නොසෙල්වෙන ප්‍රසාදයකින් ඉන්නවා. ඊළඟට ආරිකාන්ත සීලයෙන් සමාදන් වෙලා ඉන්නවා. සිදුරු නැති, පැල්ලන් නැති, ඊළඟට නොඑක් ආකාරයට නොවැටහීම් නැති අවබෝධයකින්ම ආරිකාන්ත සීලය සුරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. මෙන්න මේ කරුණු හතර, මේ සෝතාපට්ටි අංග හතර යමෙක් තුල පිහිටා තිබෙනවා නම් ඒ කිනාට තියෙනවා මොකද්ද? දහම් කැඩපත. ඒ දහම් කැඩපතෙන් එයා බලනවා එයා දිහා. බලද්දි යාට මේ කරුණු ප්‍රකටව පේනවා නම් එයා තමන් ගැනම නිශ්චයකට පැමිණිනවා. මම මේ සතර අපායෙන් ඈතර වෙච්ච කෙනෙක්ගේ, සෝතාපන්න වෙච්ච කෙනෙක්ගේ, මම නම් ස්ථිරවම මේ බුදු සසුනේ නිවන අවබෝධ කරගන්නවා කියලා තමන් ගැනම තමන් සාතික කරගන්නවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ඒ නාදිකාවේ විතර විදියටම ධර්ම දේශනා කළා. ඊට පස්සේ වැඩම කරනවා වේශාලී කියන නගරයට, වෛශාලියට වැඩම කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට වදාලා, ආනන්දේ අපි විශාලා මහනුවර මේ සිටිය ඇති, අපි දැන් යමු අම්බපාලි වනාන්තරයට, අම්බපාලිගේ අම්බ වනයේට. ඉතින් බුදුරජාණන් වහන්සේ අම්බපාලි අඹවනයේදී කියනවා, මහණෙනි මගේ අනුශාසනාව මේකයි, අපගේ අනුශාසනාව මේකයි. මොකද්ද? සිහියෙනුත් සිහි නොනෙනුත් වාසය කරන්න. මොකද්ද අනුශාසනාව? සිහියෙනුත් සිහි නොනෙනුත් වාසය කරන්න. සිහිය තමයි කායानुපස්සනාවේදී වාසය කිරීම, වේදනානුපස්සනාවේදී වාසය කිරීම, චිත්තානුපස්සනාවේදී වාසය කිරීම, ධම්මානුපස්සනාවේදී වාසය කරාම. සිහි නුවණ තමයි අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරීවති. වටපිට බලද්දී සිහි නුවණෙන් ඉන්නවා හිත රැකගෙන. අභික්ඛන්තේ පටික්ඛන්තේ කියන්නේ ඉදිරියට යද්දී ආපසු එද්දී සිහි නුවණෙන් ඉන්නවා හිත රැකගෙන. ආලෝකිතේ විලෝකිතේ වටපිට බලද්දි හිත රැකගෙන ඉන්නවා හිතට අකුසල් ඇති කරගන්න නොදී. ඔව් අතපය දිගාරෙද්දී අකුලද්දි හිත රැකගෙන ඉන්නවා හිත පිරිහෙන්න නොදී. ඊළඟට සංඝාටි පත්ත චීවර පාසිවුරු දරද්දි හිත රැකගෙන ඉන්නවා. දම්පැන් වළඳද්දි හිත රැකගෙන ඉන්නවා හිත කිලුටු වෙන්න නොදී. වැසිකිලි කැසිකිලි කරද්දි හිත රැකගෙන ඉන්නවා කිලුටු වෙන්න නොදී. ඊට පස්සේ වඩින්න විට ආපසු වෙන විට වාඩි විලා සිටිනකොට සතපෙන්නකොට නිස්සබ්දව සිටිනකොට හැම වෙලාවෙම සීයෙන් ඉන්නවා. මේක තමයි සම්පජාන. මේක තමයි කියන අනුශාසනාව. එතකොට අම්බපාලී කියන වෛශ්‍යාවට ආරංචි වුණා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මගේ අම්බ වනෝද්‍යානයේ පැමිණිලා වැඩ සිටිනවා කියලා. ආරංචි වෙලා මොකද කළේ? සුන්දර යානාවල නැගිලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අම්බවනයේ පිටත් වුණා. පිටත් වෙලා යානාවලින් යාහකිතා ගිහිලා ඉතුරු ටිකේ පයින් බුදුරජාණන් වහන්සේ බෑ දකින්න ගියා. ගිහින් මේ අම්බපාලිය කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හෙට දවසේ දානයට භික්ෂු සංඝයා සමග මාගේ නිවසට වැඩම කරන සීක්වා පිළිගත්තා. මාගේ දානේ හෙට දවසේ පිළිගන්නා සීක්වා භික්ෂු සංඝයා සමග බුදුරජාණන් වහන්සේ පිළිගත්ත දානය. එතකොට මේ අම්බපාලියට ඉතාමත්ම සන්තෝෂයට පත් වුණා. මෙතුමිය මොකද කළේ? ප්‍රීතියෙන් උද්දාමයට පත් වෙලා ආපසු පිටත් වුණා. පිටත් වෙනකොට ලිච්ඡවී කුමාරවරුන්ට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අම්බපාලි වනයේ ඉන්නවා කියලා. ආරංචි වෙලා මොකද කළේ? මේ ලිච්ඡවී කුමාරවරුත් ඔව් නොයෙක් කස්ස කරත්වල නැගේ අස්ස කරත්වල මෙහිම නැගලා තියෙනවා. අස්වැන්ගු නිල් පාටින් සරසල නිල් පාට අස්ස කරත්තේ නිල් පාට වස්ත්‍ර ඇඳගෙන එක කුමාරවරු පිරිසක්. සුදු පාටින් අස්සය සරසල සුදු පාටින් අස්ස කරත්ති සරසල සුදු වස්ත්‍ර ඇඳගෙන. රතු පාටින් අස්සය සරසල රතු වස්ත්‍ර ඇඳගෙන ඔව් රතු පාට අස්ස කරත්වල. කහ පාටින් අස්වැන්වත් සරසල කහපාටින් සරසු කරත්තුල කහවස්ත්‍ර හඳගෙන. මේ වගේ මේ පිරිස යනවා. දැන් මේ කොහෙද යන්නේ? බුදුරජාණන් වහන්සේ බහැ දගෙන යනකට දැන් ආපහු එනවා කවුද? අම්බපාලිනේකට. අම්බපාලිනේ මොකද කළේ? යන ගමන් හප්පාතියේ මේ කර ඔය කරත්ත පෙළි හප්පගෙන පලයන් කියලා මොකද කළේ? අර රෝදින් හප්පගෙන ගියා මේ කරත්ත පෙළි. ගියාට පස්සේ කුමාරවරු මොකද කළේ? අස්ස කරත්තුලින් බැස්සා. බැහැලා කියනෝ එම්බා අම්බපාලි. මේ මොකද තී මේ වගේ මේ අස්සකරත්තෙන් අපේ අස්සකරත්ත හප්පගෙන නෙමෙයි ගියේ කියලා. අම්බපාලි අත් දෙක උඩට උස්සලා කෑ ගැව්වා. හෙට දවසේ බුදුරජාණන් වහන්සේ මගේ දානේ බාරගත්තා කිව්වා. කියනකට මේ කුමාරවරු කියනෝ අනේ අම්බපාලි මේ දානේ අපට දීපන්. අපි නුඹට කහවණු දහසක් දෙනවා. කහවණු ලක්ෂයක් දෙන්නම් කිව්වා. එතකොට මේ අම්බපාලි කියනෝ ආර්ය පුත්‍රවරුනි මේ විශාලාව සියලු භවභෝගස් එක්ක මේ විශාලා මහනුවරම දුන්නත් මම මේ දාන නම් දෙන්නේ නැත කියලා ගස්සගෙන ගියා කරත්ත. එතකොට මේ කුමාරවරු කල්පනා කළා අපි එහෙනම් පෙරදුනා නේද මේ කාන්තාවකට පෙරදුනා නේද අපි ආදන් අපි මේක කොහොමද අපි දිනින්න ඕන කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ළඟට දැන් පිටත් වුණා. දැන් ඈතින් පේනවා මේ පාට කරත්ත පාට ඇඳගෙන. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලට කතා කළා මහණෙනි යන්න බලන්න කිව්වා. බලන්න කිව්වා තෞතිසා දිවිලෝකේ දකින්න බැරි වෙච්ච දිවස් නැති භික්ෂුන් වහන්සේලාට අන්න බලා ගන්න කිව්වා. ඕන් ඔය වගේ කිව්වා තෞතිසා දිවිලෝකේ දෙවිවරු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා දැන් මේගොල්ලන්ට සිහියක් නැහැ මෙයාගේ හිතේ තියෙන මොකද්ද දැන්? දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ කතාබස් කරලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හෙට දවසේ දානේ බාර ගන්නාසේක්වා කියනකට කියනවා මේ ලිච්ඡවී කුමාරවරුනි මම ඉතින් අම්බපාලි ගණිකාවගේ දානේ දැන් බාර ගත්තයි කිව්වා හෙට දවසින්. එතකොට බුදුරජාණන් වහන්සේ ඉස්සරහම මේගොල්ලන්ට අමතකුණා ඉන්නවා කියලා එයා මොකද කළේ? ඇඟිලි වලින් මෙම අසුරු ගහලා කිව්වා අනේ අපි කාන්තාවකට පෙරදුනා කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිටත් වුණා. පහුවදා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග වැඩ සිටිද්දී අම්බපාලි දම්පැන් පූජා කරලා කියාහිත ඉමාහම් බන්ති ආරාමම් බුද්ධ ප්‍රමුඛස්ස භික්ඛු සංඝස්ස ධම්මේ කියලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ අඹපාලි වනාන්තරයේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට පූජා කරනවා කියලා පූජා කළා. එදා එතනදි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර දේශනාවමයි. කුමක්ද ඒ දේශනාව? උම්මයයි සීලය, මෙයයි සමාධිය, මෙයයි ප්‍රඥාව. සීලයෙන් ප්‍රගුණ කරන සමාධිය මහත්ඵලයි මහානිසංසයි, සමාධියෙන් ප්‍රගුණ කළ ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි, ප්‍රඥාවෙන් වඩන ලද්දා වූ සිතින් මනාකොට කෙලසුන්ගෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ දා අඹපාලි වනයේ ඉඳලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හැමතුරන්ට කතා කරනවා. ආනන්ද අපි දැන් හිටිය ඇති, අපි දැන් යමු බේලුව කියන ගම්මානෙට. බේලුව ගම්මානෙට වැඩියා. ඊට පස්සේ ඔන්න වස් කාලේ ආවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ වස් වසන අවසාන වස් වැසීම. බේලුව ගම්මානෙට වැඩලා ඉති වස් කාලේ කියන මේ භික්ෂුන්ට කතා කරලා කියන, මහණෙනි ඔබ මේ යාළු හිර මිත්‍ර භික්ෂුන් දම් තැනක ඒ තැන්වල බලන වස් වසන්නේ තථාගතයන් වහන්සේ මේ බේලුව ගමේ වස් වසනවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේට ඔන්න හැදුන අසනීපය. උන්වහන්සේට බලවත් රෝගාබාධයක් ඇති වුණා. මාරාන්තික වේදනාවන් කයි දැනෙන්න පටන් ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ කයි මාරාන්තික වේදනාවන් එනකොට උන්වහන්සේ ඒ වේදනාවන් ඉවසනවා. නමුත් එතකොට ආනන්ද හැඳුනට පේනවා මේ බුදුරජාණන් වහන්සේ දැන් මාරාන්තික වේදනාවකට පත් වෙලා මේ ඉන්නේ කියලා. එවෙලේ බුදුරජාණන් වහන්සේට මතක් වුණා, මම මේ උපස්ථායකයන් අමතන්නේ නැතුව, භික්ෂු සංඝයා අමතන්නේ නැතුව මම පිරිනිවන් පාන එක හොඳ නෑ, මම එහෙනම් ජීවිත සංස්කාරයේ අදිෂ්ඨාන කරගන්න ඕන කියලා. මොකද කළේ? ජීවිත සංස්කාරය අදිෂ්ඨාන කරගෙන ගහක් තිබෙන හිවණට ගිහිල්ලා වාඩි වුණා. ආනන්දහාමුදුරු බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මට දැන් ඔබ වහන්සේව මේ විදිහට දකින්න ලැබුණාම හරි හිතට සැනසෙල්ලක් තියෙනවා. පහසින් වල ඉන්නවා දැක්කම හිතට සැනසෙල්ලක් තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මාරාන්තික වේදනාවෙන් පෙළෙමින් හිටපු ආකාරයේ, අනේ ස්වාමීනි එතකොට මගේ කය හිර වෙනවා වගේ, මට මේ දිශාවන් මොකුත් පැහැදිලි වෙන්නේ නැහැ, මට මේ ධර්මයේ සීකරන්නත් බෑ කියලා. එතල බුදුරජාණන් වහන්සේ තකින ස්වාමීනි මට යම් කිසි සැනසෙලි මාත්‍රයක් තියෙන්නේ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ පිරිස අමතන්න නැතුව පිරිනුවන් පාන්නේ නැහැ කියලා. ඒකට ඒ වගේ අදහසක් ආනන්ද ස්වාමීන් වහන්සේගේ කටින් පිට වෙන්න, එහෙනම් බුදුරජාණන් වහන්සේට බලවත් රෝගාතුර අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. බලවත් රෝගාතුර අවස්ථාවක් මේ තියෙන්නේ. එහෙනම් අපිට මේකෙන් පේනවා උන්වහන්සේ ලෙඩ වුණේ අර සූකර මද්ද වළඳන නෙවෙයි, මේ දැන් උන්වහන්සේ ලෙඩ වෙලා ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ, ආනන්දේ භික්ෂු සංඝයා දැන් තවත් මගෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දේශිතෝ ආනන්ද මයා ධම්මෝ අනන්තරං අබාහිරං කරිත්වා. ආනන්ද මම එළියෙන් පිටින් කියලා තියාගන්නේ නැතුව ධර්ම දේශනා කරලා තියෙනවා. නත්ථානන්ද තථාගතස්ස ධම්මේ ස්වාචාරිය මුට්ටි. ආනන්දේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ගුරුරෙක් විසින් රහසේ උගන්වන රහස් බණ නැහැ. නත්ථානන්ද තථාගතස්ස ධම්මේ ආචාරිය මුට්ටි. ආචාරිය මුට්ටි කියලා ආචාර්යවරයා විසින් රහසී ගෝලයාට උගන්වන රහස් ක්‍රම ඒව නැහැ කියනවා. මේ එළියේ ඇතුළ කියලා තියාගන්නේ නැතුව මේ ධර්මය දේශනා කරලා තියෙන්නේ කියනවා. එහෙනම් අපිට පැහැදිලිවම තේරෙනවා මේ ධර්මය තුළ මේ ධර්මයෙන් බැහැර වූ වෙනත් ධර්මයක් තිබෙන්න විදියක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, ආනන්දේ භික්ෂු සංඝයා මම පරිහරණය කරනවා කියන අදහසක්වත්, මම උදෙසා භික්ෂු සංඝයා සිටිය යුතුයි කියන අදහසක්වත් මට නැහැ කියනවා. ඒ නිසා මේ එහෙම නැති නිසා මේ මට එහෙම හැඟීමක් ඇති වෙන්නේ නැහැ කියනවා. කියලා කියනවා, අහංකෝ පනානන්ද ඒතරහි ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්දගත්තෝ වයෝ අනුප්පත්තෝ ආසීතිකෝ මේ වයෝ වත්ති. ආනන්දි මම දැන් හොඳටම ජරාවට පත් වෙලා වැඩි මහලු වෙලා වයසට ගිහිල්ලා මට දැන් අවුරුදු 80ක් වෙනවා. සුජීතාපි ආනන්ද ජජ්ජර සකට මම දැන් දිරාගීව කරත්තයක් වගේ, දැන් මේ පිරිසකර කිරීම් වලින් පවත්වන කරත්තයක් වගේ. ආනන්දිය මේ නිසා මේ තථාගතයන් වහන්සේගේ කයට බොහෝ පීඩා ඇති වෙනවා. එතකොට මොකද කරන්නේ? සීල නිමිති මෙනෙහි නොකර, සීල නිමිති සීකරන්නේ නැතුව ඇතැම් වේදනාවන් නිරුද්ධ කරන අනිමිත්ත සමාධියට හිත දියුණු කරගන්නවා. එතකොට තථාගතයන් වහන්සේට පහසුවක් තියෙනවා. තස්මාති ආනන්ද, ඒ නිසා ආනන්ද අත්ත දීපා විහෙරත, දැන් බලන්න එතන තීසනා කරන අත්ත දීපා විහෙරත තමන් තමන්ට දූපතක් වෙන්න, අත්ත සරණා තමන් තමන්ට සරණ වෙන්න, අනඤ්‍ය සරණා වෙන සරණක් වෙන්න දීපා, ධම්ම දීපා ධම්ම සරණ අනඤ්‍ය සරණා ධර්මයේ දූපතක් කරගන්න, ධර්මයේ සරණ කරගන්න වෙන සරණක් වෙන්න එපා. මේ මොකද්ද අත්ත සරණ කියන්නේ? ධම්ම සරණ කියන්නේ සතර සතිපට්ඨානයයි. සතර සතිපට්ඨානේ වඩන්න කියලා, සතර සතිපට්ඨානේම පුරුදු කරන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව අමතනවා. ආනන්දේ එදා පිණ්ඩපාති වැඩම කළා. හවස ආනන්ද හාමුදුරුව අමතලා කියනවා, ආනන්දේ ගන්න මේ නිසීදනේ, අපි යමු චාපාල චේතිය ස්ථානයේ ළඟට. චාපාල චේතිය ස්ථාන ළඟට වැඩියා. වැඩලා නිසීදනේ අරගෙන වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ එතනදී වදාලා, රමණීයං ආනන්ද වේසාලි, ආනන්දේ විශාලානුවර බොහොම ලස්සනයි. රමණීයං උදේනං චේතියං, උදේනි චෛත්‍යයත් ලස්සනයි. රමණීයං ගෞතමක චේතියං, ගෞතමක චේතියත් ලස්සනයි. රමණීයං සත්තම්බ චේතියං, සත්තම්බක චේතියත් රමණීයයි. රමණීයං බහුපුත්ත චේතියං, රමණීයං සාරන්දබ චේතියං, රමණීයං චාපාල චේතියං, මේ ඔක්කොම බොහොම ලස්සනයි. යස්සකස්සචි ආනන්ද චට්ටාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා යානී කතා වත්තු කතා අනුට්ඨිතා පරිචිතා සුසුමාරද්ධා සෝ ආකංකමානෝ කප්පං වා තිට්ඨී කප්පාව සේසං වා. මහණනි, යම් කිසි කෙනෙකුට සතර ඉරිදිපාද චන්ද විරිය චිත්ත වීමංසා කියන සතර ඉරිදිපාදයන් මනාවට ප්‍රගුණ කළා නම්, යානාවක් මෙන් ප්‍රගුණ කළා නම්, බොහෝ කල් ප්‍රගුණ කළා නම්, බොහෝ කල් දියුණු කළා නම්, වඩලා නම්, කැමතිනම් කල්පයක් හෝ කල්පයට වැඩි කාලයක් ඉන්න පුළුවන්. ආනන්දේ, තථාගතයන් වහන්සේ මේ සතර ඉරිදිපාද මනාවට දියුණු කළා ප්‍රගුණ කළා තියෙන්නේ. තථාගතයන් වහන්සේටත් කැමතිනම් කල්පයක් හෝ කල්පයට වැඩි කාලයක් ඉන්න පුළුවන් කියලා. ඉතින් මේක තියෙනවා, ඒවංකෝ ආයස්ම ආනන්දෝ භගවතා ඕලාරිකේ නිමිත්තේ කෛරමාන. මේ වගේ ගොරෝසු විදියට කියද්දී ආනන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න බැරුව ගියා. තිට්ඨතු බන්තී භගවා කප්පං, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස කල්පයක් වැඩ සිටින සීක්වා, සුගතයන් වහන්ස කල්පයක් වැඩ සිටින සීක්වා, බොහෝ ජනයාට හිතසු පිණිස යහපත පිණිස වැඩ සිටින සීක්වා කියලා ආරාධනා කරන්න බැරි වුණා. මොකද හේතුව? මාර්යා විසින් හිත අවුරාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව ඉඳලා දැන් ආනන්ද ස්වාමීන් වහන්සේගේ උත්තරයක් ආයමත් උන්වහන්සේ වදාලා, රමණීයං ආනන්ද වේසාලි, රමණී ආනන්ද මේක ලස්සනයි, මේ සාරන්ද චේතිය ලස්සනයි, ගෞතමක චේතිය ලස්සනයි, බහුපුත්තක චේතිය ලස්සනයි, චාපාල චේතිය ලස්සනයි. ආනන්ද යමකට මේ සතර ඍද්ධිපාද දිනු කළා, ප්‍රගුණ කළා, බහුල වශයෙන් දිනු කළා තිබෙනවා නම්, කැමතිනම් කල්පයක් හෝ කල්පයට වැඩි කාලයක් ඉන්න පුළුවන්. ආනන්දේ, තථාගතයන් වහන්සේ මේ සතර ඍද්ධිපාද මනාකොට ප්‍රගුණ කළා, පුහුණු කළා, බහුල වශයෙන් ප්‍රගුණ කළා තියෙන්නේ, කැමතිනම් තථාගතයන් වහන්සේට කල්පයක් හෝ කල්පයට වැඩි ඉන්න පුළුවන් කියලා නිශ්ශබ්දව හිටියා. ආනන්ද හඳුනට වැටෙන්නේ ආරාධනා කරන්න බැරුව ගියා. ඊරෝසි බුදුරජාණන් වහන්සේ ටිකක් වෙලා වැඩ ඉඳලා ආයෙත් තුන්වෙනි වතාවෙත් කියනවා, රමණීයං ආනන්ද වේසාලි, රමණීයං සත්තම්බක චේතියං, රමණීයං බහුපුත්තක චේතියං, රමණීයං සාරන්තද චේතියං කියලා කියන යස්ස කස්සචි ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බෞලී කතා. ආනන්ද යම් කිසි කෙනෙක් සතර ඉද්ධිපාද බහුලෝසින් වඩලා තියෙනවා නම්, දිවුරු කරලා තියෙන බොහෝ කල ප්‍රගුණ කරලා තියෙනවා නම්, කැමතිනම් කල්පයක් හෝ කල්පයට වැඩි කාලයක් ඉන්න පුළුවන්. තථාගතයන් වහන්සේ මේ බහුල වශයෙන් ප්‍රගුණ කළා තිබෙනවා. කල්පයක් හෝ කල්පයට වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. එහෙම තුන්වෙනි වතාවෙත් කියද්දි ආනන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න බැරි වුණා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සීක්වා, සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සීක්වා කියලා කියන්න බැරි වුණා. ඊරසි බුදුරජාන් වහන්සේ වදාලා ටිකක් වෙලා හිටියා. ආරාධනාවක් එන්නේ නැහෙනි. උන්වහන්සේ දන්නවා දැන් අනිත් එක්කිනා එනවා කියලා දැනගෙන තමයි මේක ප්‍රකාශ කළේ. අපිට හිතෙනවා මේ කරුණ අනු. එහෙනම් දැන් ඉතින් වඩින්න කිව්වා. ආනන්ද ඉතින් එහෙනම් දැන් යන්න කිව්වා. ආනන්ද හඳුරු වන්දනා කළා, පැදගුණ කළා. පුඩත් වෙලා ගිහලා ටිකක් ඈත තිබෙන ගස්සෙවඳ ගිහින් වාඩි වෙලා සතිපට්ඨානෙ වඩන්න ගත්තා. එතකොට මාර්යා ආවා. ඇවිල්ලා කියනවා, පරිනිබ්බාතු දානි බන්තේ භගවා, භාගිතුනාස දැන්වත් පිරිනුවන් පානසේක්වා. පරිනිබ්බාතු සුගතෝ සුගතයන් වහන්සේ පිරිනුවන් පානසේක්වා. පරිනිබ්බාන කාලෝ දානි බන්තු භගවතු, භාගිතුනාසිට පිරිනුවන් පාන්න තමයි දැන් කාලේ. භාෂිතාකෝ පනේසා බන්තේ භගවතා වාචා, ස්වාමීනි භාගිතුන් වහන්සේ මේ වගේ දෙයක් ඔබ වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. පාපිම නතවාහං පාපිම පරිනිබ්බාසං, පවිතු මාරේ මං එහෙම ලේසියෙන් පිළිගන්න පාන්නේ නැහැ. මගේ මේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන ශ්‍රාවකිය ව්‍යත්තා විනීතා විසරදා බෞසුතා ධම්මදරා ධම්මානුධම්ම පටිපන්නා සාමිච්ච පටිපන්නා අනුධම්මචාරිනෝ, ව්‍යක්ත විනීත විසරද බෞසුත ධර්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්තව අනුධර්මචාරී වාසය කරනවා නම්, එවැගේම මේ ධර්ම මාර්ගයේ මනාකොට ඉගෙනගෙන දේශනා කරනවා නම්, උපන්නා වූ ධර්මයට විරුද්ධ මතිමතාන්තර යටපත් කරලා හිට ධර්මයේ ඔසවා තබන්න සමර්ථ වෙනවා නම්, ඊළඟට තියෙනවා සප්පාටිහාරියන් ධම්මන්දී ප්‍රාතිහාරී ධර්මදේශනාව, ඒ කියන්නේ අනුශාසනා ප්‍රාතිහාරී කරන අතුරු, ඒතර බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන භික්ෂූන්ගෙන් විතර නෙවෙයි, එහෙනම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිසීම බලාපොරොත්තු වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කළා තියෙනවානේ, දැන් මේක සම්පූර්ණයි කියනවා. දැන් මේ ලෝකයට ප්‍රකට වෙලා තියෙන ධර්මයේ දැන් බොහෝ දෙනෙක් දන්නවා. යා දිව මිනිස්සු සුප්පකාසිතාන්ති, දැන් දෙවි මිනිසුන් අතර බොහෝ ප්‍රකට වෙලා තියෙනවා. දැන් පිරිනිවන් පාන්න කියන පරිනිබ්බාතු දානි බන්තේ භගවා, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානාසේක්වා. පරිනිබ්බාතු සුගතු සුගතයන් වහන්සේ පිරිනිවන් පානාසේක්වා. පරිනිබ්බාන කාලෝ දානි බන්තේ භගවතු, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට දැන් පිරිනිවන් පාන්න කාලයයි. බුදුරජාණන් වහන්සේ සත්‍යවාදී නේද? දැන් මේ සිද්ධිය එනවා කියලා උන්වහන්සේ දන්නවා. ඒක අතනදී තුන් පාරක්ම නමුත් ඒ වෙලාවේ මාර්ය වාගෙන ඉතිදී බුදුරජාණන් වහන්සේට බෑනේ. උන්වහන්සේ එහෙම දේශනා කරන්නේ ඔන්න ආනන්ද වහලා මාර්ය වාගෙන ඉන්නවා කියලා කියන්නේ නෑනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා, අප්පු සුක්කේත්වම් පාපිම හෝහි, පවිතු මාරේ උඹට ඉතින් අමුතින් කලබල වෙන්න ඕනේ නෑ කියනවා. නිචිරන් තථාගතස්ස පරිනිබ්බානං භවිසති, තව සුළු කාලෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. ඉතෝ තින්නම් මාසානං අච්ඡේන තථාගතෝ පරිනිබ්බායිස්සති, මේන් මාස තුනකින් මාස තුනක් ගෙවෙන තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේය කියලා ආයු සංස්කාර අත්හැරියා. ඒ කියන්නේ එතනින් එහාට පවතින්න පුළුවන් හැකියාව සම්පූර්ණයෙන් අත්හැරියා. අත්හරිනකොටම මේ මහ පොළොව කම්පා වුණා. බිහිසුණු හඬ ඇහුණා. එකපාරටම අකාලේ එකපාරට වැහි පොද වැටුණා. එවෙලෙ බුදුරජාණන් වහන්සේ උදානයක් පහළ කරනවා. තුලම තුලංච සම්භවං භව සංඛාර මිවස්ස ජීමුනි, අජ්ජත් රතෝ සමාහිතෝ අභින්දි කවච මිවත්ත සම්භවಂತಿ. කුඩා වූද මහත් වූද යම් සංස්කාරයක්ද සියල්ලම බුදුරජාණන් වහන්සේ විසින් අතෑරියා. ආධ්‍යාත්මයෙහි නිවන කෙරෙහි යරණු සිත්තති, සමාහිත සිත්තති බුදුරජාණන් වහන්සේ යකඩ හැට්ටයක් ශරීරයෙන් අයින් කරනවා වගේ ආයු සංස්කාරය අත්හැරියා. ආනන්ද ස්වාමීන් වහන්සේ නුදුරේ රුකක් සෙවණේ සතිපට්ඨාන වඩම්ගිට උන්වහන්සේට මේ කම්පණේ තේරුණා. උන්වහන්සේ මේක මහා පුදුම සහගත දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ඉක්මනින් ගිහිලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පුදුම දෙයක් වුණා. මේ පොළොව කම්පා වුණා, බිහිසුණු හඬ ඇහුණා, අකල් වැස්සක් වැස්සා. මොකද්ද මේකට හේතුව? ආනන්දේ, මේ පෘථිවි කම්පණයට හේතු අටක් තියෙනවා. මේ මහා පෘථිවිය ජලයේ පිහිටා තිබෙන්නේ, ජලයේ වාතයේ පිහිටා තිබෙන්නේ, වාතයේ තිබෙන්නේ ආකාශයේ. ආනන්දේ, සමහර කාල තියෙනවා මහා වාතය කැළඹෙනවා ආකාශයේ. කැළඹෙනකොට මේ කැළඹීමට ජලයේ කම්පා වෙනවා. ජලයේ කම්පා වෙනකොට පෘථිවිය කම්පා වෙනවා. මේ පළවෙනි එක. ආනන්දේ, මේ ලෝකෙ සිටින ඉර්ධිම ශ්‍රවණ බ්‍රාහ්මණවරු ඒ පිරිස මොකද කරන්නේ? පඨවි සංඥාව සුළුවෙන් වඩලා ආපෝ සංඥාව අප්‍රමාණ විදිහට වඩනවා. අන්න ඒ පිරිසට පුළුවන් කියනවා වඩන ලද්දා වූ ආපෝ සංඥාව මත පඨවි සංඥාව කම්පා කරන්න. එතකොට මේ පොළව කම්පා වෙනවා. ආනන්ද, යම් දවසක බෝධිසත්වයන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකෙන් නික්මිලා මව කුසේ පිරිසිඳ ගන්නවාද, එදාටත් පොළව කම්පා වෙනවා. යම් දවසක මනා සිහිනුවණින් යුතුව බෝසතාණන් වහන්සේ මව කුසෙන් බිහි වෙනවාද, එදාටත් පොළව කම්පා වෙනවා. ආනන්දේ, තථාගතයන් වහන්සේ යම් අනුත්තර වූ සම්මා සම්බෝධියක් අවබෝධ කරගන්නවාද, එදාටත් පොළව කම්පා වෙනවා. තථාගතයන් වහන්සේ අනුත්තර වූ ධම්මචක් සූත්‍රය පවසනවාද, එදාටත් පොළව කම්පා වෙනවා. තථාගතයන් වහන්සේ මනා සිහිනුවණින් යුතුව ආයු සංස්කාරය අතහරිනවාද, එදාටත් පොළව කම්පා වෙනවා. ආනන්දේ, තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පානවාද, එදාටත් පොළව කම්පා වෙනවා. මේ කරුණු අටයි කියනවා. ආනන්ද හඳුනන ටික පාටම තේරුණා. මේ කරුණු අට තේරුණා. තේරිලා කියනවා ආනන්දේ, දවසක් මම හිටියා උරුවේල ජනපදයේ. අජපාල නිග්‍රෝධ මූලී මං සම්බුද්ධත්වයට පත් වෙච්ච අලුතම. මාරය ඇවිල්ලා මට ආරාධනා කළා, දැන් භාග්‍යතුන් වහන්සේට පිරිනම් පාන්න මොහොතයි, දැන් සුගතෙන් වහන්සේ පිරිනම් පාන්න කාලයයි කියලා. මට මතක එක දේශනාවක තියෙනවා, මාරය බුදුරජාණන් වහන්සේට මේ බුද්ධත්වය ලැබුව තැනම කියනවා, ඔබ වහන්සේ දැන් හොය හොයා යමක් ගියාද, ඒක ඔබ වහන්සේට හම්බ වුණා, දැන් ඉතින් ඔබ වහන්සේ මේ නිවන් සුව විඳින්මින් ඉන්න මේ ලෝකයාට ධර්මයේ දේශනා කරන්න එපා කියලා. එතකොට අපිට පේන්නේ මොකද්ද? මේ මාර බලවේගයේ විරුද්ධ මුඛයටද? චතුරාර්ය සත්‍ය අවබෝධයටමයි විරුද්ධ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ, ආනන්දේ, ඉදා මම පවිතු මාරයට ප්‍රකාශ කළා, එම්බා පවිතු මාරය, මම මගේ ශාසනීය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කිනි සිවණක් පිරිස ව්‍යක්ත විසරද විනීත බෞස්ෘත ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපදාවකින් යුක්ත වෙනකම්ම, ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ මනාකොට දේශනා කරමින් යන්න ප්‍රගුණ වෙනකම්ම, උපන්නා වූ වාදයන් යටපත් කරලා ප්‍රාතිහාර්ය සහිතව ධර්ම දේශනා කරන්න පුළුවන් වෙනකම්ම පිරිනම් පාන්නෑ කියලා. මේ ශාසනීය මනාකොට දෙවිනිසුන් අතර ප්‍රකට වෙනකම්ම පිරිනම් පාන්නෑ කියලා කියන ආනන්දී, අද මේ මාරේ ආවා කියනවා. මේ දැන් ඇවිල්ලා මාරයා මට ආරාධනා කළා, මේ භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන් පාන්න කාලයයි, සුගතයන් වහන්සේ පිරිනිවන් පාන්න කාලයයි, දැන් ඉතින් පිරිනිවන් පාන්න දැන් ඉතින් හිටිය ඇති කියලා. ඉතින් ආනන්දී, මම ප්‍රකාශ කළා මාරයාට, ඉම්බා පවිතු මාරය. සමහරු මේ මාරයාට කතා කරලා, මාර කොහෙන් ආවෝ දිව්‍ය පුත්‍ර කියලාද දන්නේ? කිසිම බුද්ධ දේශනාවක නැහැ. දේවපුත්ත මාර කියලා අටුවාවක, මං හිතන්නේ අටුවාවක ඇත්තියෝක, බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවක මාරයාට දේවපුත්ත කියන වචන පාවිච්චි කළා නැහැ. කිසි බුද්ධ වචනයක නැහැ. පාපිම, දැන් මේකේ තියෙන පාපිම කියලා. මම මේ දේශනාව ඇසුරින්මයි මම මේ වහරි ගස්ස ගත්තේ. නැත්නම් මිනිස්සු දිවි පුත්‍රයලු. ඉතින් මේකේ තියෙනවා පවිතු මාරය, නුඹ වහන්සේ ගන්න ඕනේ, නුබෝ කලකින් තථාගතයන් වහන්සේ පිරිනම් පානවා, තව මාස 3ක් කැවෑමෙන් තථාගතයන් වහන්සේ පිරිනම් පාන්නේ කියලා මම ප්‍රකාශයක් කළ ආනන්දේ, ජාපාලස් චෛත්‍ය ස්ථානයේදී තථාගතයන් වහන්සේ සිහිනෝණින් ආයු සංස්කාරය අතහැරියා කියලා. ආනන්ද හාමුදුර එකපාර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සීක්වා ඕනේ, සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සීක්වා. බොහෝ ජනයාට හිතසුව පිණිස, යහපත පිණිස, දෙවිමිනිසුන්ගේ හිතසුව පිණිස කල්පයක් වැඩ සිටින සීක්වා. අලං ආනන්ද මා තථාගතං යාචි. ආනන්ද වැඩක් නැහැ. තථාගතයන් වහන්සේට දැන් ආයාචනා කරන්න එපා. අකාලෝ දානි ආනන්ද තථාගතං ආයාචනාය. දැන් තථාගතයන් ආයාචනා කිරීම කාලේ නැහැ කියනවා. දැන් කාලේ ඉවරයි කියනවා. ආනන්ද හාමුදුරුව දෙවෙනි වතාවෙත් ඉල්ලා හිටිනවා. ආයි මත ආරාධනා කළා. ඉවරයි බුදුරජාණන් වහන්සේ අර විදිහට දේශනා කළා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද කළේ? තුන්වෙනි වතාවෙත් ආයෙත් කියා හිටිනවා. අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සීක්වා. සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සීක්වා. බොහෝ ජනයාට හිතසුව පිණිස, යහපත පිණිස කල්පයක් වැඩ සිටින සීක්වා. බුදුරජාණන් වහන්සේ අහනවා, සද්ධාසී ත්වං ආනන්ද තථාගතස්ස බෝධි. ආනන්දේ ඔබ තථාගතයන්ගේ අවබෝධය අදහනවාද? එවම් බන්තේ, එහෙමයි ස්වාමීනි. කිංචරහිත්වං ආනන්ද තථාගතං යාව තටිකං අබිනිප්පීලේසි. එනං ඇයි මේ මෙච්චරබු දැන් පෙළන්නේ මාව? එතකොට ආනන්ද හඳුරගෙන ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මං අහලා තියෙනවා. අන්න එතකොටේ මතක් වුණේ. මං අහලා තියෙනවා, යමෙක් සතර ඉද්ධිපාද මනාකුට බහුල කළා නම්, වඩලා නම්, දියුණු කළා නම්, ආනන්දේ තථාගතයන් වහන්සේ මේ සතර ඉද්ධිපාද මනාකුට දියුණු කළා වඩලා තියෙනවා, තථාගතයන් වහන්සේට කල්පයක් හෝ කාල්පිට වැඩි කාලයක් ඉන්න පුළුවන් කියලා ස්වාමීනි මං අහලා තියෙනවා. එතකොට මතක් වුණේ. එතකොට මාර්යාරේ වහපු හිත අතෑරියා. එද මාරට උමනාදී කරගෙන ඉවර. බුදුරජාණන් වහන්සේ වදාලා, දැන් මේකිට බුදුරජාණන් වහන්සේ දැන් ඒක මේක තේරුම් ගන්න ඕනේ. මාරයට මේ දොස් කිව්වේ කිනු? ආනන්දි, තුයෙ මේතන් දුක්කට්ටන්. මේ වැරද්ද සිද්ධු වුණේ ඔබටමයි. තුයෙ මේතන් අපරාධං. ඔබටමයි මේ අපරාධය සිද්ධු වුණේ කියලා. යන්ත්වන් තථාගතේන ඒවං ඕලාරිකේ නිමිත්තේ කෛරමානි. මම මේ විදිහට ගොරෝසු නිමිත්ති පෙන්නා දෙද්දි තථාගතයන් වහන්සේ විසින් ඔබට මේක අවබෝධ කරගන්න බැරි වුණා කියලා. ඔබ තථාගතයන් වහන්සේගෙන් ඉල්ලා හිටියේ නැහැ කියනවා. ඔබ ඉල්ලා හිටියනම් පළවෙනි වතාවේ තථාගතයන් වහන්සේ මේක ප්‍රතික්ෂේප කරනවා. දෙවෙනි වතාවේ ඉල්ලා හිටියනම් තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනි වතාවේ ඉල්ලා හිටියනම් පිළිගන්නවා කියලා. ඒ නිසා ඔබේමයි කියන මේ මතක දානන්දය, මම මේක කලින් බොහෝ කලින් කියන මම මේක ඔබට කිව්වේ. මතකද කියලා මම රජගහනුවරදී මේක දේශ මේ රමණීය ආනන්ද රාජගහන් රමණීයෝ ගිජ්ජකූට පබ්බතෝ කියලා මම කිව්ව මතකද කියලා ඇහුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ මේ සතර ඍද්ධිපාද වඩලා අවශ්‍ය නම් කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් ඉන්න පුළුවන් කියලා ආනන්ද හාමුදුරන්ට තුන් වතාව ගානේ 16 වතාවක් මතක් කරලා තියෙනවා. 16 පොළක බලන්න. එතකොට මාර්යාය කොයිතරම්ම බල සම්පන්නද? ඊර්වසේ කියනවා, ආනන්දය, ආනන්දිය ඔබට මතක නැද්ද කියලා නම් මේ ධර්මයේ සබ්බේහි පියේහි මනාපේහි නානා භව විනා භව අඤ්ඤතා ප්‍රියමනාප සියලු දේවල් වලින් වෙන්වෙන්න සිද්ධ වෙනවා කියන ධර්මතාවය දන්නේද කියලා අහනවා. තං කුතිත්ථ ආනන්ද ලබ්භයන් ජාතං භූතං සංකතම් පලෝකදම. මේ හටගත්තු දේවල් නැති වෙලා විනාශ වෙලා යෑම නිසා මේක කොහෙන් මෙහෙම වෙන්න එපා කියලා ලබන්නද කියලා අහනවා. තං වතමා පලුජ්ජති නේතං තානං විජ්ජති. මෙයා විනාශ වෙන්න එපා කියලා ලබන්න බෑ කියනවා. ඒ නිසා ආනන්දී තථාගතයන් වහන්සේ යමක් වමනි කළාද ඒක ආපහු ගන්නේ නෑ කියලා. ආනන්දී මේ මහවණේ කූටාගාර ශාලාවේ යම්තාක් භික්ෂුන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ සියලු භික්ෂුන් දැන් ඉක්මනට රැස් කරන්න කියනවා. ඒ භික්ෂුන් වහන්සේලා රැස් කරනවා, උපස්ථාන ශාලාවට රැස් කරනවා. රැස් කළාට පස්සේ මෙන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ හොඳ දේශනාවක්. මේ බලන්න මේ අවසාන අවස්ථාවවලදී උන්වහන්සේගේ දේශනාවල තියෙන මේ ප්‍රබලකම කියනවා. භික්ෂුන් වහන්සේලා අමතනවා, මහණෙනි, මා විසින් අවබෝධයෙන්ම දේශනා කරන ලද ධර්මය දැන් ඔබ දන්නවා. තේමු සාදුකං උග්ගහිත්වා. ඒව හොඳට ඉගෙන ගන්න. ආසේවිතබ්බා, පුරුදු කරන්න ඕන. භවේතබ්බා, වඩන්න ඕන. බහුලීකාතබ්බා, බහුල වශයෙන් ප්‍රගුණ කරන්න ඕනේ. තථාවිදම් බ්‍රහ්මචර්යයන් අද්දනියන් අස්සං චිරට්ටිතං. එතකොට තමයි මේ ශාසනය බොහෝ කල් පවතින්නේ. අන්න එතකොට තමයි බොහෝ දෙනාගේ හිතසුව පිණිස, යහපත පිණිස පවතින්නේ. කතමේචති භික්කවේ ධම්මා මයා අභිඤ්ඤා දේශිතා. මහන්නේ මේ ධර්මයේ මොකද්ද මේ දේශනා කළේ? ඔබ මනාකොට ඉගෙන ගත යුතුයි. මෙන්න තියෙනවා චත්තාරෝ සතිපට්ඨාන. මොනවාද ඒ සතර සතිපට්ඨාන? චත්තාරෝ සම්මප්පදාන, සතර සම්මප්පදාන වීරිය. චත්තාරෝ ඉද්ධිපාදා, පංච ඉන්ද්‍රියාණි, සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ. පංච බලානි, සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පංච බල. සත්ත බොජ්ජංගා, සති ධම්ම විචේ විරිය පීති පස්සදි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග. අරියෝ වට්ටංගිකෝ මග්ග ආර්ය, මේ මේවා කියන මං කියා දීපු ධර්මයි. මොනවද මේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේ ධර්මයේ කියන ඉගෙනගෙන ප්‍රගුණ කරන්න තියෙන. එතකොට බුද්ධ ශාසනය බොහෝ කල පවතිනවා. බුදුරජාණන් වහන්සේ වදාළා, ඒ නිසා මහණෙනි වය ධම්මා සංඛාරා, මේ සංස්කාර නැසී යන සුළුයි. අප්පමාදේන සම්පාදේත, අප්‍රමාදීව මේ ධර්මයේ හැසිරෙන්න. නචිරන් තථාගතස්ස පරිනිබ්බානම් භවිෂ්‍යති, සුළු කාලෙකින් තව තථාගතයන් වහන්සේ පිරිනුවන් පානවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඊට පස්සේ ගාථා, පරිපක්ඛෝ අයෝමයිහං, මම හොඳටම වයසට ගියා. පරිත්තං මම ජීවිතං, මගේ ජීවිතයේ තව තිබෙන්නේ සුවල්පයයි. පහායවෝ ගමිස්සාමි, මහණෙනි මං ඔබ අත්හැරලා යනවා. කතම් මේ සරණ මත්තනෝ, මම මට පිහිට කරගත්තා. අප්පමත්තා සතිමන්තෝ, අප්‍රමාදී වෙන්න සිහියෙන් ඉන්න. සුසීලා හෝත භික්ඛවෝ, මහණෙනි සිල්වත් වෙන්න. සුසමාහිත සංකප්පෝ, හොඳට කල්පනාව තැම්පත් කරගන්න. සචිත්ත මනුරක්ඛත, තමන්ගේ හිත රැකගන්න. යෝයිමස්මින් ධම්ම විනයේ, යමෙක් මේ ධර්ම විනයෙහි අප්‍රමත්තෝ විහෙස්සති, අප්‍රමාදීව වෙහෙස වහන්සි වෙලා ධර්මය හැසිරෙනවා නම්. පහාය ජාති සංසාරං, ඉපදින මැරෙන සංසාරය අත්හැරලා දුක්ඛ සන්තං කරිස්සති, මේ දුක අවසන් කළ නිවන කරා යනවා. බුදුරජාණන් වහන්සේ එතනින් ඊට පස්සේ ආනන්ද හාමුදුරන්ට විශාලා මහනුවරින් පිටත් වුණා. පිටත් වෙලා විශාලා මහනුවර දිහා නාගා පලෝකිතං වේසාලින් අපලෝකිත්වා, විශාලා මහනුවර දිහා බැලුවා. කොහොමද? නාගාවලෝකණින් අර හස්තිය කුළු ඇඟම හරවල බලනවා වගේ මුළු හැඟම අහරවල විශාලා මහනුවර දිහා බලලා කියනවා, ඉදම් පච්චිමකං ආනන්ද තථාගතස්ස වේසාලියන් දස්සන. මේක තමයි කියන තථාගතයන් වහන්සේ විශාලා මහනුවර දකින අවසාන අවස්ථාව කියලා අපිටපත්සල්ල වැඩිය. ඊට පස්සේ බණ්ඩගාමයට ගිහිලා බුදුරජාණන් වහන්සේ එතනදි භික්ෂූන්ට වදාලා, මහණනි මේ දීර්ඝ සංසාරේ අපිට සැරිසරන්න වුණා කරුණු හතරක් අවබෝධ කරගන්න බැරුව. ආරි සීල, ආරි සමාධි, ආරි ප්‍රඥා, ආරි විමුක්ති කියන මේ කරුණු හතර අවබෝධ කරගන්න බැරුව. ඊරවසි බුදුරජාණන් වහන්සේ එතනින් හස්තිගාමයටත්, එතනින් අම්බගාමයටත්, එතනින් ජම්බුගාමයටත් භෝග නගරී ආනන්ද චෛත්‍ය ස්ථානේ වැඩ හිටියා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ මහාපදේශ හතරක් අපට දේශනා කළා. පළවෙනි මහාපදේශයේ තමයි ආනන්දය භික්ෂුවක් මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. මම මේක බුදුරජාණන් වහන්සේගෙන්ම යහගත්තේ. උන්වහන්සේ සමීපෙම මම ඉගෙන ගත්තා කියලා කියන්න පුළුවන් යම්කිසි ධර්මයක්. පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. හොඳට අහගෙන හිට සූත්‍රේ බහා බලන්න, විනේ සසදා බලන්න. සසදින් නැත්තම් සූත්‍රේ බහනකට බැහැන්නේ නැත්තම් මේක නම් මේ වර්ධවාගත්තු එකක් කියලා අයින් කරන්න කියලා. සූත්‍රේ බහා බලද්දි විනේලා සසඳද්දි සසඳිනවා නම් පමණක් මේක හරියට ගත්තු එකක් කියලා ගන්න කියනවා. ඊළඟට ආනන්දේ සමහර ආවාසික සංඝයා හැටියට පිරිසක් සම්මත කරන්න පුළුවන් මේකයි ධර්මයේ, මේකයි විනේ, මේකයි ශාස්ත්‍රීය ශාසනය කියලා. එතකොට ඒක සංඝයා සම්මත කළා. ඒකත් ශ්‍රවණය කරන්න කියනවා. හැබැයි ප්‍රතික්ෂේප කරන්නත් එපා, පිළිගන්නත් එපා. ඒක හොඳට අහලා හිට සූත්‍රේ බහා බලන්න, විනේලා සසඳන්න. සූත්‍රේ බහා බලන්නට සූත්‍රේ බහා බලන්න බැරි නම්, විනේලා සසඳෙන්නේ නැත්තම් ඒක බැහැර කරන්න කියනවා. මේක නම් බුද්ධ වචනයක් නෙවෙය, මේ බුදුරජාණන් වහන්සේට සම්බන්ධ එකක් නෙවෙය කියලා බැහැර කරන්න කියනවා. සූත්‍රේ බහා බලන්න බලන්න පුළුවන් නම්, විනේලා සසඳන්න පුළුවන් නම් ඒක පිළිගන්න කියනවා. ඊළඟට කියනවා ආනන්දේ සමහර තැනක ඉන්න පුළුවන් සම්බහුලත් තේරා බොහෝ ඉෂ්ඨවිරවරුන් හොඳට ධර්මදර උගත්ති කියා ගන්නා පිරිසක්. ඒ පිරිසත් කියනවා මෙයයි ධර්මයේ, මෙයයි විනේ, මෙයයි ශාස්ත්‍රු ශාසනය කියලා. අහන්න කියන හැබැයි පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. සූත්‍රය බහා බලන්න, විනේලා සසඳන්න. එතකොට ඔබට මේක සූත්‍රය බහා බලනකට බහා බැලෙන්නේ නැත්තම්, විනේලා සසඳන්න බැරි නම් අවබෝධ කරගන්නයි කියනවා මේ තෙරුන් වහන්සේලා. මේ අරන් තියෙන බුද්ධ වචනයක් නම් නොවේ කියලා. සූත්‍රයේ බහ බලන්න පුළුවන් නම්, විනේලා සසඳන්න පුළුවන් නම් අන්න නිස්සතාවකට එන්න කියනවා. මේ ආයස්පතුන් වහන්සේලා නම් නිවර්දිය මේ ධර්මය අල්ලගෙන තියෙනවා කියලා. සමහර ආවාසික ඉන්න පුළුවන් එක්කෙනෙක් ඉෂ්ඨවිර භික්ෂුවක් ඉන්න පුළුවන් බොහෝ ධර්ම විනය දන්නවා කියලා කියනවා. ඒ කෙනා කියනවා මෙයයි ධර්මයේ, මෙයයි විනයේ, මෙයයි ශාස්ත්‍රීය ශාසනයේ. ඔව් පිළිගන්නත් එපා කියනවා, ප්‍රතික්ෂේප කරන්න හොඳට අහගන්න කියනවා, ගෙඩි පිටින් ගිලින්න එපා කියනවා. හොඳට අහගන්න, මම ඉස්සර කියනවා නේද එහෙම. ඒ මොකද හේතුව? ඇයි මේ මගේ ළඟට ෆස්ටි වුණා මේක එක්කින කියනියෝ ගිලලා? මේ අරක මෙහෙමද, මේක මෙහෙමද, මේක මේ එහෙමද ධර්මයේ උගන්වන්නේ? දැන් බලන්න බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ සූත්‍රී බහා බලන්න, විනේලා සසඳන්න. සූත්‍රී බහා බලනකට බහා බැලෙනවා නම් බුද්ධ වචනේ තමයි. විනේලා සසඳනකට සසඳෙනවා නම් බුද්ධ වචනේ, නැත්තම් මේක නැත කියලා ප්‍රතික්ෂේප කරන්න කියනවා. ඒක තමයි අපට ලොකුම හයිය මේ දේශනාව. ඊරවසි බුදුරජාණන් වහන්සේ ආයමත් දේශනා කරනවා ඉති සීලං ඉති සමාධි ඉති පඤ්ඤා දේශනා කරනවා. ඊරවසි බුදුරජාණන් වහන්සේ ඔන්න එතනින් පිටත් වෙලා දැන් පාවා කියන නගරයට, පාවා නගරයට වැඩියා. ඔන්න ආරංචි වුණා චුන්දකම්මාර පුත්තට. චුන්දකම්මාර පුත්තගේ අඹවනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. චුන්දකම්මාර පුත්ත ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා, ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ, හෙට දවසේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගයා සමග දානෙට වඩිනසේක්වා කියලා. ඉතින් වැඩියා. වැඩියට පස්සේ දානෙ පිළිගන්නාක බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් චුන්දය, යම් සූකර මද්දවයක් පිළියෙල කළා තිබෙනවා නම් ඒක තථාගතයන් වහන්සේට පුදන්න. අනිකුත් වළඳන දේවල් අනිකුත් භික්ෂුන් වහන්සේලාට දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාලා චුන්දකමාර පුත්තට කියනවා, චුන්ද මේ ඉතුරු වෙච්ච සූකර මද්දව තියෙනවා, මෙන්න මේක ගිහිල්ලා මේ ප්‍රපාතයකට දාන්න. චුන්දේ මේ දෙවියන් මරුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිස් ප්‍රජාව තුල මේ වරඳලා මනාකොට දිරවනවා කියලා කියනෝ නම් තථාගතයන් වහන්සේ ආර වෙන කෙනෙක් දකින්නේ නැහැ කියනවා. එසේ ස්වාමීනි කියලා ඉතින් ඒක ගිහිල්ලා යා ඒ විදිහට දානවා. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේට අර ආබාධේ ඇති වුණා. මාරාන්තික වේදනා හටගත්තා. උන්වහන්සේ බොහෝ සීවෙන් ඉවසගෙන කියනවා, ආනන්දේ අපි දැන් ඉතින් වඩිමු කොහෙටද? කුසිනාරා. කුසිනාරාවට වඩිනවා. කුසිනාරාවට වඩිද්දි බුදුරජාණන් වහන්සේට අතරමඟදී කලන්ත හැදුනා. හැදිලා ඉංගමේත්වං ආනන්ද චතුග්ගුණං සංඝාටින් පඤ්ඤාපේහි, ආනන්දේ ඉක්මනට මේ සඟල සිවුර හතරට නවලා මේ බිම පනවන්න. කිලන්තෝස්මි ආනන්ද නිසීදිස්සම්, ආනන්ද මට කලන්තේ මට වාඩි වෙන්න ඕන. ඊර්වසේ ආනන්ද හඳුනනට බුදුරජාන් වහන්සේ, ඉංගමේත්වං ආනන්ද පාණියං ආහාර, ආනන්දේ ඉක්මනින් ගිහිල්ලා පැන් අරගෙන එන්න. පිපාසෝස්මි ආනන්ද පිවිස්සාමේති, ආනන්දේ මට පිපාසයි මට පැන් වළඳන්න ඕනි. ආනන්ද හඳුරු පාත්‍රෙත් අරන් යනකට දොළක් ගාවට, ඒ දොළ හරහට කරත්ත 500ක් ගිහිල්ලා මඩ වතුර තියෙන. ආනන්ද හඳුරු හිස් පාත්‍රෙත් අරන් එනවා. ඇවිල්ලා කියන, ස්වාමිනී කරත්ත 500ක් ගිහිල්ලා මේ දොළ ළඟින්. ඒ නිසා ස්වාමීනි මේ වතුර කෝ මඩ වෙලා. අයම් බන්ති කකුත්හා නදී අවිදූරේ, ස්වාමීනි කකුත්හා නදී ළඟයි. අච්ඡෝදක සාතෝදක සීතෝදක සීතක සුප්පතීත රමණීය, භාග්‍යතුන් වහන්සේ එතන වතුර බොහෝම අගේ රමණීයයි. හොඳට තොට තියෙනවා. වතුරට බහින්න පුළුවන් තැන් තියෙනවා. ස්වාමීනි එතනින් අපි පණ දෙන්න පුළුවනි. මේ අඟපත සෝද ගන්නත් පුළුවනි. බුදුරජාන් වහන්සේ වදාලා ආනන්දී පෙන් ටිකක් අරගෙන ඉන්න පිපාතෝස්මි. ආනන්දී මට පිපාසයි. පෙන් අරගෙන ඉන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තේ ආයමත් ආනන්ද හඳුන කියන ස්වාමීනි මඩ වෙලා මේ පෙන් ඔක්කොම අපි දැන් මෙච්චර දුරක් නෑ කකුත්තා නදීට අපි ගියාම පුළුවන් කියන පෙන් වළඳන්නත් පුළුවන් අඟපත සෝද ගන්නත් පුළුවන් කියනවා. තුන්වෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්දී පිපාසයි පෙන් අරගෙන ඉන්න කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්‍රයත් අරගෙන එතනට වඩිනවා. වඩිනකොට කොහොම පෑදිලා නිල් පාට වතුර තියෙනවා. අච්චරියං වත බෝ අභූතං වත බෝ තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා තථාගතයන් වහන්සේගේ මහා ඍද්ධිමත් භවනම් මහානුභාව සම්පන්න භවනම් ආශ්චර්යයි අද්භූතයි. මෙවැනි මේ කරත්ත 500ක් ගිහලා මඩ වෙලා තිබිච්ච වතුර මෙතරම් නිල් පැහැ ගැන්විලා මේ සාන්තව තියෙනවා කියලා අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. පිවතු භගවා පාණීයන් භාග්‍යතුන් වහන්සේ පෑන් වළඳන සීක්වා. පිවතු සුගතෝ පාණීයන් අසුගතයන් වහන්සේ පෑන් වළඳන සීක්වා. බුදුරජාණන් වහන්සේ පෑන් වළඳුවා. දැන් වළඳලා වාඩි වෙලා ඉන්නවා වෙහෙස නිවනකම්. එතකොට මේ ආලාර කාලාමකේ ශ්‍රාවකෙක් වෙලා හිටපු කුසිනාරාවේ පුක්කුස මල්ල කියන කුමාරේ මේ දුර ගමනක් යනවා පිරිසක් සමග. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග මේ සාන්ති ඉරියව්වෙන් වැඩ සිටිනවා දැකලා හරි සතුටක් ඇති වුණා. එතුවිලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි අද්භූතයි මේ පැවිදි උතුමන් වහන්සේලාගේ මේ සංසුන් සාන්ත ජීවිතේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඔය වගේම මං අහලා තියෙනවා. ස්වාමීනි මේ ආලාම කාලම තාපසින්නාසි ඔය වගේ දවසක් වැඩ සිටිද්දි ඒ පාර අයිනින් කරත්ත 500ක් ගිහිල්ලා ඒ 500 නැගුණු දූවිලි වලින් එතුමාගේ ශරීරය වැහිලා තියෙනවා. ඒත් එතුමා දන්නේ නැහැ දූවිලි වැහිච්ච බව. මිනිස්සු ගිහිල්ලා අහලා තියෙනවා ස්වාමීනි මෙතනින් කරත්ත 500ක් ගිය ඔබ දැක්කද? දැක්කේ නැහැ කිව්වා. ඔබට නිින්ද ගිහිල්ලාද තිබුණේ? නිින්ද ගියෙත් නැහැ කිව්වා. එතකොට නොනිදාම ඇහැරගෙන සිටිද්දිම කරත්ත 500ක් සංගින් යන නොදෙන හිටියා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් පුක්කුස ඕකද හොඳ මේ එහෙම නැත්තම් මහා හයියෙන් වැස්ස වසද්දි හිනහඬ පුපුරද්දි ඒක ඇහෙන්නේ නැතුව ඉන්න එකද හොඳ කියලා. ස්වාමීන් වහන්සේ ඒක කියන හොඳ. හිනහඬ පුපුරද්දි ඇහෙන්නේ නැතුව සමාධියේ ඉන්න පුළුවන්. කිනෝ පුක්කුසී මං ආතුමා කියන නගරේ පිදුරු කුටියක වාසය කළා. ඒ පිටිපස්සේ කුඹුරක් තිබුණා. එදා හොඳටම වැස්ස දවසක් හොඳටම වැහලා වැහලා ඒ කුඹුර පිටිපස්සේ කුඹුරු හාමින් හිටිය ගොවියෝ දෙන්නෙක් හරක් බාන් දෙකක්. ඒ කියන්නේ හරකුන් හතර දෙනයි. මේ මෙතනට හෙණියක් ගහලා ගොවියෝ දෙන්නයි හරක් බාන් දෙකයි එතන මැරිලා. සෙනග රැස් වෙනවා. මම මේ කුටියෙන් එළියට ඇවිල්ලා බලනකොට සෙනග ඉන්නවා. මං එහුවා පින්වත් නී මේ මොකද? ඇයි ස්වාමීනි ඔබ වහන්සේ දැක්කේ නැද්ද මේ මෙතන පිරිසක් මහා වැස්සක් වැහලා වැහලා මේක දෙදුරුම් කණ්ඩ හෙනහඬ පතුරවල මේ කුටිය පිටිපස්සේ මේ හරක් හතර දෙනෙකුයි ගොවියෝ දෙන්නෙකුයි මැරිලා ඉන්නවා. නෑ මන්ද ඇහුන්නේ නෑ කියනවා. ඔබ වහන්සේ නිදාගෙන හිටියේ? නැම්ම නිදාගෙන නෙමෙයි හිටියේ. ඔබ වහන්සේ ඇහැල්ලාද හිටියේ? මං ඇහැල්ලා හිටියේ. ඔබ වහන්සේ මේ සිහින්ද හිටියේ? ඔව් මං සිහින් හිටියේ කියනවා. මේ වගේ කියනවා මම මේ හිටපු සමාධිය. එතකොට මෙයාට බොහොම සතුටක් ඇති වුණා. ඇතිවිලා කියනවා මෙතරම් සාන්ත විහිරණ ඇතුව ඉන්නව නම් ඒ කාන්ති මාශ්චර්යයි කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාගේ මේ වස්ත්‍රය පිළිගන්නාසේකවා කියලා රත්තරන් වස්ත්‍ර දෙකක් දෙනවා. බුදුරජාණන් වහන්සේ පුක්කස කුමාරයාට කියනවා කුමාරයා මේ එක වස්ත්‍රයක් ආනන්දර දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේට එක වස්ත්‍රයක් පූජා කරනවා. එකක් ආනන්ද හඳුනට පූජා කරනවා. ඒ වෙලාවේ වන්දනා කළ ඒ පිරිස ගියා. බුදුරජාණන් වහන්සේ තාම වැඩ ඉන්නවා. ආනන්ද හඳුරේ වස්ත්‍රයෙන් එකක් බුදුරජාණන් වහන්සේ ඇඟ උඩින් දාලා අනිත් එක උන්වහන්සේගේ කරෙන් මෙහෙම දැම්මා. උන්වහන්සේට පෙරෙව්වා. පොරොණකට මොකද වුනේ? එකපාරටම උන්වහන්සේගේ ශරීරය දිලිසෙන්න පටන් ගත්තා. ගිනි අඟුරු පෑයෙන් රසිමයක් විහිදෙන්න පටන් ගත්තා. කිනු ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙවැනි ආකාරයෙන් දිලිසෙන මෙවැනි ගිනි අඟුරු පහෙන් රසිමයක් විහිදිනවා මම මෙච්චර කාලයකට දැකලා නැහැ. මේක මහා ආශ්චර්යයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේක හරි පුදුමයක් කියනවා. ආනන්දේ මේ අවස්ථා දෙකකදී මේ වගේ ආලෝකයක් විදිනවා කියනවා. ගිනි අඟුරු පැහැගෙනච්ච ආලෝකයක්. එකක් කියනවා තථාගතයන් වහන්සේ යම් රාත්‍රියක අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරනොත් එදා මේක සිද්ධ වෙනවා. තථාගතයන් වහන්සේ යම් රාත්‍රියක පස්චිම යාමයෙහි පාන්දර යාමයෙහි පිරිනුවන් පානවද එදාටත් මේක සිද්ධ වෙනවා. ආනන්දේ අද තථාගතයන් වහන්සේ පස්චිම යාමයෙහි කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සාලවන උද්‍යානයේදී පිරිනුවන් පාන්නේය කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්න කියනවා. ආනන්ද දැන් අපි එහෙනම් කකුත්තා නදී ළඟට යමු කියනවා. කකුත්තා නදී ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ නදියට බැහැලා නදියේ නාල සිහිල් පෑන් වළඳලා ගුලට ආවා. ගුලට ආපු ගමන් ආයමත් උන්වහන්සේට කලන්තය හැදුනා. එතන ළඟ හිටි චුන්ද, චුන්දට කියනවා චුන්දය ඔය සංගල සිවුර හතරට නමලා පණවඬ තථාගතයන් වහන්සේට කලන්තේ මේ හාන්සි වෙන්න ඕන. කලන්තේ දින හාන්සි වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කතා කරලා කියනවා ආනන්දේ චුන්ද කම්මාර පුත්තට ශෝකයක් කනගාටුවක් විපලිසර බවක් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අනේ මම දුන්න ආහාරයේ මාගේ පිණ්ඩපාතේ වළඳලා තථාගතයන් වහන්සේ පිරිනුවන් පානවා කියලා. චුන්ද කම්මාර පුත්තගේ විප්පටිසාරේ දුරු කරන්න ඔබ ගිහිලා කියන්න, ආනන්ද ගිහිලා කියන්න මේ ඇවැත්ති ඔබට ලාභයක්මයි, ඔබට මහා ලාභයක්මයි, තථාගතයන් වහන්සේ අන්තිම පිණ්ඩපාතේ වළඳලා පිරිනුවන් පානවා. මම තථාගතයන් වහන්සේගෙන් අසා තිබෙනවා පිණ්ඩපාත දෙකක් මහත්ඵලයි මහානිසංසයි කියලා. යම් පිණ්ඩපාතයක් වළඳලා සම්බුද්ධත්වයට පත් වෙනවාද, යම් පිණ්ඩපාතයක් වළඳලා පිරිනුවන් පානවාද, මේ දෙක මහත්ඵලයි මහානිසංසයි කියලා සිහි කරන්න කියලා කියනවා. ආයු වර්ණ සැප යස අධිපති බව කියන කරුණු පහ ඇති කරන්නා වූ දානමය පින්කමක් කළා කියලා සන්තෝෂ වෙන්න කියලා කියන්න කියනවා. ඊරස බුදුරජාණන් වහන්සේ එතනින් වඩිනා හිරණ්‍යවතී නදිය ළඟට ගිහලා නදියෙන් එතර වෙනවා. එතර වෙලා ඔන්න මේ උපවර්තන මල්ල රජ දරුවන්ගේ සාල වනෝද්‍යානයට පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ එතනදී සල්ගස් දෙකක් සෙවණේ ආනන්දේ මෙන්න මේ සල්ගස් දෙක සෙවණේ උතුරු පැත්තට හිසලා හඳක් පනවන්න තථාගතයන් වහන්සේට කලන්තේ ආනන්ද මට හාන්සි වෙන්න ඕන කියලා. හඳක් පනවනකට බුදුරජාණන් වහන්සේගේ බොහෝම සන්තුන් සිතින් හාන්සි වුණා. පයින් පය මනාකොට තබාගෙන සිහි නුවණ ඇතුව හාන්සි වුණා. ඒ වෙනකොට මේ ඒ සල් රුක්කල සල්මල් පිපිලා හිට බුදුරජාණන් වහන්සේ අකාලේ සල්මල් පිපිලා උන්වහන්සේගේ ඇඟ මතට මේ සල්මල් එක දෙක හිමීට පාත්‍රේ වැටෙනවා. දිව්‍ය සුගන්ධය හැමතැනම පැතිරුණා. දිව්‍ය තූරණාදී හැමතැනම පැතිරෙනවා. දිව්‍ය බෙර ඇහෙනවා. ආනන්ද හාමුදුරුවෝ කියන ස්වාමීනි ආශ්චර්ය අද්භූතයි මේ මහා අසිරිමත්දයක් දැන් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ මේක කෙනෙක් තථාගතයන් වහන්සේට කරන නියම පූජාව නෙවේ. යම් කිසි කෙනෙක්ගේ ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ හැසිරෙනවා නම් ඒක තමයි තථාගතයන් වහන්සේට කරන්නා වූ නියම බුද්ධ පූජාව. එතන මේ උපවාන කියන රහතන් වහන්සේ තථාගතයන් වහන්සේට පවන් සලමින් හිටියා. ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වදාලා උපවාන උතරින් අයින් ඉන්න මං ඉස්සර ඔබ ඉන්න එපා කිව්වා. ආනන්ද හාමුදුරන්ට තේරුන්නේ මොකද බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට වදාලේ කියලා. ආනන්ද හඳුරු කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට බොහෝ කලක් පින් උපවාන ස්වාමීන් වහන්සේ උපස්ථාන කළා ළඟ හැසිරුණා. ඇයි භාග්‍යතුන් වහන්සේ මෙහෙම වදාහරන්නේ කියනවා ආනන්දී මේ වෙනකොට දසසහස්‍රී ලෝක ධාතුවෙන්ම දෙවිවරු ඇවිදිලා ඉදිකටු තුඩක් ගහන්නවත් ඉඩක් නැහැ කියනවා. දස යොදුනක් පුරාම දෙවිවරු ඉන්නවා කියනවා. මහේසාක්‍ය දෙවිවරු ඉන්නවා. අල්පේසාක්‍ය දෙවිවරුන් දුර ඉඳලා ඇවිල්ලා ඉන්නවා. ඒ දෙවිවරු ආකාශයෙන් ඉඳගෙන මහත් උජ්ජායනා කරනවා. මහා වේදනාවෙන් කැහගානු අනේ අපට දැන්වත් තථාගතයන් වහන්සේ දැකගන්න විදියක් නැහැ. මේ මහේසාක්‍ය භික්ෂුව තථාගතයන් වහන්සේ ළඟ සිටින නිසා මේක අපිට වැහිලා කියලා. එතකොට අපට පැහැදිලිව පේනවා ඒ උපවාන ස්වාමීන් වහන්සේගේ අනුභවයෙන් මේ දෙවිවරුන් තථාගතයන් වහන්සේ පවා පිණිල නැහැ. ඉතින් අයින් වෙන්න කියලා කිව්වා. ඉතින් ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ මෙහිමයි දෙවිවරු පවා වීතරාගී දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු සිහියෙන් නුවණින් ඉන්නවා. මේ සංස්කාර අනිත්‍යයි, ඒ නිසා මෙව කොහොම ලබන්නද කියලා. අනිත් දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු ඔක්කොම අතිකිප්පම් භගවා පරිනිබ්බායිසති. අනේ භාග්‍යතුන් වහන්සේ ඉතා ඉක්මනට පිරිනම් පානවා. අතිකිප්පං සුගතෝ පරිනිබ්බායති. සුගතයන් වහන්සේ ඉතා ඉක්මනින් පිරිනම් පානවා. අතිකිප්පං චක්කු ලෝකී අන්තරදහායති. අනේ මේ ලෝකයට තිබිච්ච එකම ඇහැ ඉතා ඉක්මනින් අතුරුදහන් වෙනවා කියලා අඬ අඬා ඉන්නවා කියලා. ඊරවසි බුදුරජාණන් වහන්සේ ගින් ආනන්ද හාමුදුරුවන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සිල්ලුතුන් ගුණතුන් වහන්සේලා නිතරම එකතු වෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ඇවිල්ලා. දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනම් පෑවන් පස්සේ මේ සිල්ලුතුන් ගුණතුන් වහන්සේලා එකතන කම වෙන්න විදියක් නැහැනේ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ සද්ධාවන්ත කුල පුත්‍රයාට දැක්ක යුතු තැන් සංවේග ඇති කර ගත යුතු තැන් හතරක් තියෙනවා. ඉද තථාගතෝ ජාතෝ මෙතනයි තථාගතයන් වහන්සේ ඉපදුනේ කියලා එතන දැකලා සංවේග ඇති කරගන්න. ඉද තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අවිසම්බුද්ධෝ. මෙතන තමයි තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්බුද්ධත්වයේ අවබෝධ කරගත්තේ. ඉද තථාගතේ අනුත්තරං ධම්මචක්කම් පවස්තිතං. මෙතන තමයි තථාගතයන් වහන්සේ ධම්මසක්පවතුම් සූත්‍රයේ වදාළේ. ඉද තථාගතෝ අනුපාදිසේසා නිබ්බාන ධාතුයා පරිනිබ්බුතෝ. මෙතන තමයි තථාගතයන් වහන්සේ අනුපාදිසේස නිබ්බාන ධාතුයෙන් පිරිනුවන් පෑවේ කියලා මේ තැන් හතර බලන්න කියනවා. ඊරවසි කියනවා මේ ආනන්දිය චේතිය චාරිකං ආහින්දන්තා පසන්න චිත්තා කාලං කරිසන්ති සබ්බේතේ කායස්ස බෙහෙදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජති. මේ චෛත්‍ය චාරිකාවේ යමින් පහන් සිටින් මැරුණොත් ඒකිනා සුගතිය උපදිනවා කියනවා. එහෙනම් කොහොමද වෙන්න ඕනේ? චෛත්‍ය චාරිකාව යමින් පහන් සිටින් මැරෙන්න ඕනේ. චෛත්‍ය චාරිකාව යන්න ඕනේ සාරි ගැන කල්පනා කර කර, බඩමුට්ටු ගැන කල්පනා කර කර නෙවෙයි. දැන් දඹදිව බොහෝ දෙනෙක් යනවා, නමුත් දන්නේ නැහැ යන්නේ කොහෙටද. මේ කියන්නේ චෛත්‍ය චාරිකාව යන්න ඕනේ කොහොමද? පහන් සිටින් යන්න, වෙන දෙයක් සිහි කරන්නේ නැතුව බුදුගුණ දහම් ගුණ සංඝ ගුණ සිහි කර කර, තුනුරු අංගුණ සිහි කර කර, බුදුරජාණන් වහන්සේ ගැන සිහි කර කර යන්න ඕනි. පහන් සිටින් යන්න ඕනි. ඒකයි මහත්ඵල මහානිසංස තියෙන්නේ. මට දවසක් හරි සංවේග, විශේෂයෙන්ම මේ ලංකාවෙන් වන්දන අය ගැන හරි සංවේගයක් හට ගන්නවා. මීට මාස කීපයකට කලින් ගිවත් ගිය අවුරුද්දේ මම දෙසැම්බර් වල දඹදිව වඳින්න ගියා. ගිහිල්ලා මම සතියක් මේ බුද්ධගය වන්දනා කළා. මම කිසි කෙනෙක් එක්ක කතාබස් කළේ නැහැ. මම බුදුගුණම සිහි කර කර වන්දනා කළා. මේ ලංකාවෙන් යන අය වඳින්නේවත් නැහැ. කොහේ දුවන එක කොහරි පිටියකට හේතු වෙලා ඉන්නවා. කකුල් දෙක දිග අරගෙන බෝධිය පැත්තට ඉඳලා හිටිය එක්ක අර රන්වන් පාටින් කියලා පොඩ්ඩක් ගාත ටිකක් කියලා යනවා. හරි බුදුකන්. ඊට පස්සේ මේගොල්ලන්ගේ සිහියේ තියෙන මොනවද? සාරිමයි. පින්නම් සිද්ධ වෙන්නේ. ඒකට දඹදිව වන්දනාව කියලා කියන්නේ, වන්දනාව කියන නම ගැලපෙන්නේ නැහැ. දඹදිව චාරිකා හොඳ. චාරිකා කියන්නේ කියන්නේ. වන්දනාවක් නම් වන්දනාවක් හැටියට තියෙන්න ඕනේ. හරි දුකයි. තායිලන්තයේ වඳින දඹදිව වන්දනාවට ඇවිල්ලා හරි ලස්සනට සුදු වස්ත්‍රයෙන් සැරසිලා ඇවිල්ලා කතාබතාමකුත් නැහැ. හොඳ ලස්සනට වාඩි වෙලා එක විදියට වාඩි වෙලා ගාථා කියලා ගුණ කියලා වන්දනා කරනවා. බුරුමයත් එහෙමයි. ලංකාවේ සීසීකඩ අර නිකන් අර ලිහලා දාපු ආයි වගේ. එතකොට මේ හරි සංවේගයක් හට ගන්නවා. මේ රටේ නම් බුදුදහම පිරිහෙනවාමයි, දිනු වෙනවා කියලා හිතෙන්නේ නැහැ. පිරිහෙනවාමයි කියලා මට හිතෙන්නේ මේ පිරිස දකින දකින ගන්න. ඔය අතර යන්තම් අර මහා හඬින් බුදුගුණ කියාගෙන පිරිසක් අබලුවන් පස්සේ මේ අපි වෙරසරහන් වලට ආපු පිරිසක්. ඒ පිරිස විතරයි ශ්‍රද්ධාවට ඇවිල්ලා තියෙන්නේ. හරි සංවේගය දැක්කහම. නමුත් මේක කියනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා චෛත්‍ය චාරිකාවේ යෙදෙනකොට පහන් සිටින් යුතුව මරුණත් සුගතිය උපදිනවා කියලා. එහෙනම් අපි දැනගන්න ඕනේ ඒක පහන් සිටින් යුතුව. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කාන්තාවන් සම්බන්ධයෙන් පිළිපදින්න ඕනේ කොහොමද? භික්ෂුන් වහන්සේලා ආනන්දයෙන් නොදක සිටීමයි හොඳ. දස්සනේ භගවා සතින් කතම් පටිපජිතබ්බං. කාන්තාවන් දකින්න ලැබුණොත් මොකද කරන්න ඕනි? ආනන්දේ කතානු කිරීමයි හොඳ. ආලපත්තේන පනබන්ති කතම් පටිපජිතවන්ති. ස්වාමීනි කතා කරන්න සිද්දුන මොකද කරන්නේ? සතින් ආනන්ද උපට්ඨාපේතබ්බා. සීය පීඨවාගෙන ඉන්න කියන මේ මගේ සහෝදරියක්ද? මේ මගේ අම්මා කෙනෙක්ද? සහෝදරියක්ද? ඥාතිවරයෙක් කියලා? ඔව් සීය පීඨවාගෙන මේ මගේ දරුවෙක්ද කියලා හිතන්න කියනවා. ඊළඟට අහනවා කතම්මයන් බන්තේ තථාගතස ශාරීරිය පටිපඤ්ඤාම. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ සිරුර ගැන අපි කොහොමද පිළිපදින්න ඕනේ? ආනන්දේ ඔබලා වට මහන්සි වෙන්න එපා කියනවා. බලන්න එක. ඉන්නවා කියනවා මේ ක්ෂත්‍රීය පඬිතුවරු, ගෘහපති පඬිතුවරු, බ්‍රාහ්මණ පඬිතුවරු තථාගතයන් වහන්සේගේ බොහෝ පහන්සිත් ඇති. තථාගතයන් වහන්සේගේ ශරීරය යන්නේ ඇයට පුළුවන් කියනවා පූජා පවත්තන්න. කොහොමද කියලා අහනවාක. වික්ෂු පිරිස හතිපට්ඨාන වඩමින් ඉන්න කියනවා. ඊළවසන කොහොමද ස්වාමීනි එක කරන්නේ? සක්විති රජ කෙනෙකුගේ ශරීරයට වගේ සිනිදු සලුවකින් සිනිදු ශේලයකින් තථාගතයන් වහන්සේගේ ශරීරයේ මනාවකට වෙලලා හිට රන් දෙන්නක බහා දාලා සුවඳ තිල් දාලා රන් දෙන්නකින් වහලා යම් තාක් සුවඳ දරද්දී සුවඳ දරවලින් මේ දෙන ආදාහනය කරන්න ඕන කියනවා. කියලා බුදුරජාණන් වහන්සේ තූපාර පුද්ගලිය හතර දිනක් පෙන්වා දෙනවා. කවුද? තථාගත බුදුරජාණන් වහන්සේලා, පච්චේක බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා, සක්විති රජුරු. ඊළඟ බුදුරජාණන් වහන්සේව දාලා ඒ නිසා මේ තුප්පාරයි කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව මේ විස්තරය අහලා ඊට පස්සේ විහාරයට පිටිපස්සට ගිහිල්ලා මොකද කරන්නේ? ඔව් කණුවක් බදාගෙන ආනන්ද හාමුදුරු අඬනවා. අනේ මම තාම මේ මාර්ගය සම්පූර්ණ කරගෙන නැහැ. මට බොහෝ අනුකම්පා කරපු, මට බොහෝ දයානුකම්පාව දක්වපු මාගේ ශාස්ත්‍රීන් වහන්සේ අනේ පිරිනුවම් පානවා කියලා. බුදුරජාණන් වහන්සේ බැලුවා ආනන්ද හාමුදුරු පේන්නේ නැහැ. මහණෙනි ආනන්දකෝ, ස්වාමීනි ආනන්ද මෙම මේ පිටිපස්සේ බාලකෙ එල්ලිලා මේ කණුවේ එල්ලිලා අඬනවා කියන හොඳටම අඬනමින් වැළපෙමින් ඉන්නවා කියන ආනන්ද හාමුදුරන්ට අඬ ගාලා කියනවා ආනන්දේ ආනන්දේ සෝක කරන්නිපා, ආනන්දේ වැළපෙන්නිපා. ප්‍රියමනාපු හැමදේම අපිට වෙන් වෙන්න සිද්ධ වෙනවා. ප්‍රියමනාප හැමදේයක්ම අපිට අතාරින්න සිද්ධ වෙනවා. ඔබ තථාගතයන් වහන්සේට මෛත්‍රී කාය කරමු, වචී කරමු, මනෝ කරමු වලින් අපෝපස්ථාන කළා. ඔබ වී දැන් බලන්න ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ වදාළ මේ බලන්න. තුවං ආනන්ද පධාන මනුයුංජ කිප්පං හෝහිසි අනාසවෝ. පධාන මනුයුංජ කියන්නේ වීරියම කරන්න. ඔබ සුළු කලකින් නිකලෙස් වෙනවා. ආනන්ද ඔබ පතන්න කියලාද තියෙන්නේ? වීරියම කරන්න සුළු කලකින් නිකලෙස් වෙනවා. ඊර්වසි බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද හාමුදුරන්ගේ ගුණ සමූහය විස්තර කළා. ඊට පස්සේ ආනන්ද හාමුදුරන් ස්වාමීනි මේ වගේ කුඩා නගරයක භාග්‍යතුන් වහන්සේ මොකද මේ පිරිනම් පාන්න කල්පනා කළේ? චම්පා, රාජගහ, සාවත්ති, සාකේත, කෝසම්බි, බාරාණසි වගේ මහා නගරයක පිරිනම් පාන්න තිබුණා නේද? ඒකවල බොහෝ පිරිසකට පින් රැස් කරගන්න පුළුවන් වෙනව නේද කියලා කියනවා. ආනන්ද එහෙම කියන්න එපා, මේක පොඩි නගරයක් නෙවෙයි, මහා සුදස්සන කියන චක්‍රවර්ති රජුරුවන්නේ රජකම් කරපු නගරය කියන බුදුරජාණන් වහන්සේ මහා සුදස්සන කියන නමින් සක්විති රජ කෙනෙක් වෙලා රජකම් කරපු නගරය කියනවා. ඊරවසි කුසිනාරානුවර රජදරුවන්ට පණිවිඩ යවන්න කියනවා. අද තථාගතයන් වහන්සේ ඔබගේ ගම් කෙටෙහි උද්‍යානයේ පිරිනිවන් පානවා කියලා තියේ පිරිස ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ඇවිල්ලා වන්දනාමාන කළා. වැඳ වැටෙනවා, අනේ මේ සුගතයන් වහන්සේ පිරිනිවන් පානවා, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන ලෝකේ එකම ඇස අතුරුදහන් වෙනවා කියලා වැඳ වැටෙන්න පටන් ගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දකින්න සුභද්‍ර කියලා කෙනෙක් ආවා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. ඇවිල්ලා කියනවා, අනේ මට බොහොම සැක තියෙනවා, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් මට මේ සැක විමසලා අහගන්න ඕනේ, අනේ මට එන්න ඇතුළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරන්න දෙන්න කියලා. තුන් පාරක් ඉල්ලා හිටිනවා. එතකොට ආනන්ද හාමුදුරු කියනවා, මේ සුභද්‍ර යන්න එපා, බුදුරජාණන් වහන්සේට මහන්සියි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ආගෙන ඉඳලා කියනවා, ආනන්දේ ඔය සුභද්‍රට එන්න දෙන්න, තථාගතයන් වහන්සේ විහිසවන්න නෙමෙයි මේ අහන්නේ, මේ ධම දැනගන්නමයි කියලා. ඉතින් සුභද්‍ර ඇවිල්ලා අහනවා, ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මේ හැම ආගමකම උගන්වන්නේ එකම කරුණද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ උදාලා ඌව හිතන්න එපා, දැන් ඌව අතාරින්න කියලා. අතාරින්න මෙන්න මෙහෙම හිතන්න කියනවා. සුභද්‍ර යම් ධර්ම විනයක ආර්ය ශ්‍රාංගික මාර්ගයේ නැත්තම්, ආර්ය ශ්‍රාංගික මාර්ගය ලැබෙන්නේ නැත්තම් එතන පළවෙනි ශ්‍රමණයාත් නැහැ, දෙවෙනි ශ්‍රමණයාත් නැහැ, තුන්වෙනි ශ්‍රමණයාත් නැහැ, හතරවෙනි ශ්‍රමණයාත් නැහැ. යම් ධර්මයක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබෙනවා නම් එතන පළවෙනි ශ්‍රමණයාත් ඉන්නවා, දෙවෙනි ශ්‍රමණයාත් ඉන්නවා, තුන්වෙනි ශ්‍රමණයාත් ඉන්නවා, හතරවෙනි ශ්‍රමණයාත් ඉන්නවා කියන සුබද්දරේ මේ ධර්ම විනය තුල තිබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ ධර්ම විනය තුල පළවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා, හතරවෙනි ශ්‍රමණයා ඉන්නවා. අනිත් ආගම් සියල්ල ශ්‍රමණයන්ගේ තොරයි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඉමේම සුබද්ද බික්කු සම්මා විහෙරියම් මේ බුද්ධ ශාසනය තුල භික්ෂුව මනාකොට වාසය කරනවා නම් අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේය අසා ලෝකේ රහතන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ළඟ මේ සුබද්ද පැවිදි වෙනවා. පැවිදි වෙලා ඒ මොහොතේම බණ භාවනා කළා, ඒ මොහොතේම අරහත්ත්වයට පත් වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අවසාන ජීවමාන වැඩ සිටිද්දී අවසානෙම රහත් වෙච්ච ස්වාමින් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා සියාකෝ පනානන්ද තුම්හාකං ගේමස් ආනන්දබට මෙහෙම ඇති වෙන්න පුළුවන් අදහසක්. දැන් ඉතින් මේ ධර්ම විනය අතීතයේ කියපු ශාස්ත්‍රඥ වහන්සේ නමකගේ නේද කියලා. එහෙම හිතන් ලිපා කියනවා. යෝකෝ ආනන්දමය ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ සෝ මමත්තේන සත්ත ආනන්දේ යම් ආකාරයකින් ධර්ම විනය තථාගතයන් වහන්සේ දේශන ලද්දේද පනවන ලද්දේද තථාගතයන් වහන්සේ ගැවැමෙන් පස්සේ ඒ ධර්ම විනය තමයි ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන. ඊට පස්සේ වදාලා බාල භික්ෂුන් වහන්සේලාට ආවුසු වාදීනු තලිමහලුවට බන්ති කියලා කතා කරන්න කියලා. ඊට පස්සේ චන්න ස්වාමීන් වහන්සේට බ්‍රහ්ම දණ්ඩිනේ පනවන්න කිව්වා. ඊට පස්සේ ඒ ස්වාමීන් මොකද්ද මේ බ්‍රහ්ම දණ්ඩිනේ කියන්නේ? කිව්වා මේ එයාට පුළුවන් සංඝයාත් එක්ක ඕන එක කතා බස් කරන්න. හැබැයි සංඝයාත් එක්ක කතා කරන්න මොකවත් නැහැ. ඒක තමයි කියන බ්‍රහ්ම දණ්ඩිනේ. බුදුරජාණන් වහන්සේගේ වැයමෙන් කුද්දාන කුද්දක ශික්ෂාපද වෙනස් කරගන්න කියනවා. ඊරෝසි බුදුරජාණන් වහන්සේ ආනවා මහණෙනි යම් කිසි සැකයක් විමතියක් තිබෙනවද ඔබට මේ මාර්ග ප්‍රතිපදාව ගැන කියනවා නම් කෙලින්ම අහන්න කියලා, පස්සේ දුක් වෙන්න එපා කියනවා. නිස්සබ්දයි. ඊරෝසි ආනවා එහෙම කෙලින් ශාස්ත්‍රුන් වහන්සේ කෙරේ ගෞරවයෙන් නම් අහන්න නැත්තේ යාළුවෙකුට කියන්නේ. යාළුවෙකුගේ මාර්ගෙන් අහන්න කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ කොවිතරම්ම මේ කාරුණිකද කියලා. ඊට පස්සේ ඒත් නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා මේ මෙතන ඉන්න 500ක් භික්ෂුන් වහන්සේලා අතර අන්තිමේ කියන සෝතාපන්න වෙලා ඉන්නේ මේ අතර සැක කවුරුත් නැහැ කියලා ඔන්න අන්තිමට වදාලා හන්ද දානි භික්කවේ ආමන්තයම් යෝ මහණෙනි අවසාන වතාවට ඔබව අමතනවා. වය ධම්මා සංඛාරා මේ සංස්කාර ඔක්කොම නැති වෙලා යනවා. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව නිවන් අවබෝධ කරන්න මහන්සි ගන්න කියලා නිශ්ශබ්ද වුණා. ඊර්වසුන්නාසී පළවෙනි ධානයේට, දෙවෙනි ධානයේට, තුන්වෙනි ධානයේට, හතරවෙනි ධානයේට, අරූප ධාන හතරට සමවැදිලා නිරෝධ සමාපත්තියට සමවැදුණා විතරයි ආනන්ද හාමුදුරුවන්ට කෑ ගැහුණා, අනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා ආනන්දය ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා නෙවෙයි, සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් මිදිලා අරූප ධානය පහළට පහළට ඇවිල්ලා හතරවෙනි ධානයෙන් තුන්වෙනි ධානයට, තුන්වෙනි ධානයෙන් දෙවෙනි ධානයට, දෙවෙනි ධානයෙන් පළවෙනි ධානයට ඇවිදිලා ආයෙමත් පළවෙනි ධානයෙන් දෙවෙනි ධානයට, දෙවෙනි ධානයෙන් තුන්වෙනි ධානයට, තුන්වෙනි ධානයෙන් හතරවෙනි ධානයට සමවැදිලා හතරවෙනි ධානයෙන් නැගිටිනවා සමගම පහන් සීලක් නිවිල යනවා වගේ මේ ලෝකයේ පහළ වෙච්ච මහා ඇස, තුන් ලෝකයක් ආලෝකමත් කළ මහා ආලෝකය, අවිද්‍යා අන්ධකාරයේ දිරුකල හිරු මඩල, මේ තිලවටම මාර්ගයේ පින්නාව දාල අපගේ ශාස්ත්‍රඥ වහන්සේ පිරිනිවන් පාවදාලා. උන්වහන්සේගේ පිරිනිවීම පස්සේ ඒ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළා. ඊට පස්සේ රාහතන් වහන්සේලා තමයි මේ වන්දනා කළා, ධාතු වන්දනාව කරලා සියලු දෙනාම තාමත් ඒ බුදුරජාණන් වහන්සේව වන්දනමාන කරමින් ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙම මේ බුදුරජාණන් වහන්සේට පයින් ගහන්න නැතුව, උන්වහන්සේගේ ධර්මයේ බැහැර කරන්න නැතුව, උන්වහන්සේ වදාළ ජීවමාන ධර්මයේ තුලම රැඳී ඉඳිමින් තවමත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙම ලෝකේ දෙවි මිනිස් ලෝකේ බුද්ධිමත් අය ඒ ධර්මයේ හැසිරෙමින් සංසාරයෙන් අස්මිදෙන්න මහන්සි ගන්නවා. මේ කල්පයේ පහළ වී වදාළ සතරවෙනි පහළවී වදාළ ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු.